මේ රටේ ආරක්ෂාව අදාළ පුරවැසිතුලටම ආරක්ෂාව ලබා දිය යුතු තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවයේ කියනවා ආරක්ෂාව අඩුයි කියලා. ආණ්ඩුවේ පාර්ශවයේ කියනවා අඩු කරලා නැහැ අවශ්‍ය ප්‍රමාණය තියෙනවා කියලා. එතකොට එතුමාට ඕන ආරක්ෂා ප්‍රමාණය කුමක්ද? ඒ ප්‍රමාණය තියෙනවද කියන එක තීන්දුව කරන ආරක්ෂක අංශය. මොකද මෙතන තියෙන මේ ප්‍රශ්නේ තමයි දැන් මේ චෝදනාවම ඔබට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට නැගුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙච්ච වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දිවිච්ච එතකොට හිටපු ජනාධිපති වෙනවා. එයාගේ විචාර ආරක්ෂාව අඩු කරා කියලා. ඇය මේ විදිහටම මහින්ද රාජපක්ෂ මහත්තයාට දෝෂාරෝපණය කළා. දැන් ඉතිහාසයේ සරදම වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සිද්ධ වෙලා තියෙනවා. දැන් ඉන්න ආණ්ඩුවට චෝදනා කරන්න තමන්ගේ ආරක්ෂාව අඩු කරනවා.